සම්පෝරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කම්මනාවත්තති ලෝකෝ කම්මනාවත්තති පදා කම්මනිබන්ධනා සන්තා රතස්සානීව යායතෝති ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අදත් පින්නතුන් බලාපොරොත්තු වන්නේ ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයෙන් සංවිධානය කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අද දිනට නියමිත ධර්මදේශනාවට හුඟන් දෙනටයි. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ බුදුදහමේ ප්‍රධාන මාතෘකාවක් වන කර්මය හා එහි විපාක පිළිබඳව. අපේ සිත මුල්ලෙලා කයින් වචනයෙන් සිටින් කරන ක්‍රියාවන්හි ස්වභාවයත් ඊට අනුරූපව අපට ලැබෙන විපාකත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු අපේ දැනුම ප්‍රමාණයෙන් විස්තර කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේහි අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාවක් කොට සලකන්නට. අපේ ජීවිතයේ සම්පූර්ණ සාර්ථකත්වයේ තියෙන්නේ අපේ කයින් වචනෙන් සිතින් කරන ක්‍රියාවන් වලට අනුරූපව. අපි මේ කායාදී ද්වාරත්‍රයෙන් කොයි ආකාරයෙන් ඉහළ මට්ටමේ කටයුතු කරනවාද කියන එක තීරණය වන්නේ අපේ සංකල්ප සිතිවිලි අනුව. අපේ සංකල්ප තීරණය වන්නේ අපේ දැක්ම අනුව. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය තීරණය කරන්නේ අපේ කොයි කෙනාගේ දේශනාද නැත්තම් කොයි කෙනාගේ අනුශාසනාද වැඩිපුර අහන්නේ කියන කාරණාව මත. නිවැරදි දැක්මක් ඇති කරගන්න නම් ලෝකේ තියෙන ඉහළම කරුණ අපි ශ්‍රවණය කරන්න ඕන නැත්තම් කියවා බලන්නට ඕන. ඒ අතුරින් සාරාංශික කල්පලක්ෂයක කරපු මහා පරේක්ෂණයක කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු මේ උතුම් සද්ධර්මය අපට ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් අපේ දැක්ම අපේ දර්ශනය ඉහළම මට්ටමට දිනු කරගන්නටත් ඊට අනුරූපව අපේ සංකල්පනා සිටිවිලි දිනු කරගන්නටත් ඊට අනුරූපව කායික වාචික මානසික ක්‍රියාවන් සංවිධානය කරගන්නටත් අපට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැමදාම් පදයකින් අපට මාවත පෙන්වලා තියෙන්නේ දුකෙන් නිදහස් වීම විමුක්තියටපත් වීම. විමුක්තියට පත්වීම තීරණය කරන්නේ අපි කොයි තරම් දුරට දැක්මකින් දර්ශනයකින් ඉන්නවාද කියන කාරණය. එක අතකින් ලෝක විවහාරය තුළ අපි ඉහළ දැක්මකින් ඉන්නකොට අපි මෛත්‍රියෙන් අපේ හිත ඉහළටම දියුණු කරගන්නවා. අනිත් අතින් මේ ලෝක විවහාරයත් ඉක්මවල ගිහිල්ලා හේතුඵල ධම පිළිබඳව දැනුමෙනකොට මේ සංසාර චක්‍රේනම නිදහස් වෙන මාවත සතිපට්ඨානය නැත්නම් ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම කියන කාරණයට අපේ සිත නැඹුරු වෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණයෙන් අප ලබන ලොකු මානිසංසය මේයි. ඒ ධර්මය අහපු පමණට අපට විමුක්තියේ මාවත තේරුම් ගන්නට පුළුවන්. ධර්ම ශ්‍රවණය කිරීමෙන් කරන අවස්ථාවේදී අපට ලැබෙන ආනිසංසයක් විදිහට දක්වන්නේ විමුක්තියට පත්වීම කියන කාරණය. විමුක්තායතන සූත්‍රයේ සඳහන් වන ආකාරයට අපි කෙලෙසුන්ගෙන් හිත නිදහස් වන අවස්ථා පහක් ගැන දක්වනවා. එයින් එකක් විදිහට සලකන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. එක අතකින් කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් හිත මුදා ගන්නටත්, අනිත් අතින් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්මයන්ගෙන් සිත මුදවා ගන්නටත් අපට ධර්ම දේශනය බෙහෙවීම හේතු වෙනවා. ඉතින් පින්නතුනි, මෙවැනි කාලයක සුගතියක් ලබාගත්තු, ඒ වගේම පරිපූර්ණ මිනිස් ජීවිතයක් ලබාගත්තු අය විදියට අපට අපේ ජීවිතෙන් ලද හැකි ඉහළම ප්‍රතිඵලයක් තමයි ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව තේරුම් ගැනීම. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනෙක්ම භාග්‍ය සම්පන්න වෙලා තියෙනවා. ඔබ ලබපු අධ්‍යාපනය මේ ධර්ම ශ්‍රවණයට, ධර්ම භාවිතයට යොදා ගන්න පුළුවන් වුණොත් ඔබට වඩාත්ම මේ ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්නට අවස්ථාව ලැබෙනවා. අද අපේ ධර්ම දේශනාවේ තේමාව කර්මය පිළිබඳව. ඒ සඳහා අපි මාතෘකා පාඨයේ විදිහට තෝරාගත්තේ වාසෙට්ට සූත්‍රයේ සඳහන් වෙන ගාථාවක්. කම්මනා වතති ලෝකෝ කම්මනා වතති පජා. කම්ම නිබන්ධන අස්සත්තා රතස්සානීව යායතෝ. එහිදී භාගතුන් වහන්සේ දේශනා කරනවා කර්මයෙන් තමයි මේ ලෝකය පවතින්නේ. කර්මයෙන් තමයි මේ සත්වයත් පවතින්නේ. කර්මයෙන් බැඳිලයි මේ සත්වයන් වාසය කරන්නේ කියලා සඳහන් කරනවා. ඒ වගේම ලස්සන උපමාවක් දක්වනවා රතස්සානීව යායතෝ කියලා. හරියට කරත්තෙක රෝදෙහි තියෙන කඩයනේ වගේ මේ කර්මය තමයි සත්වයා සසර ගමනේ රැගෙන යන්නේ කියලා. ඔබ දන්නවා ලියවලින් තනපු කරත්තවල රෝදය රඳවන්නට කඩයනේ කියලා එකක් යොදවල තියෙනවා. ඒ කඩයනෙන් තමයි රෝදය රඳවල තියෙන්නේ. රෝදයෙන් නිසිසේ රඳවගත්තොතින් තමයි රතේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. කඩයනේ ගිලිහුනොතින් රෝදය ගිලිහිල වැටෙනවා, රතේ ගමන නවතිනවා. අන්නේ වගේ තමයි සත්‍යයා අනන්ත කාලයක් මේ සංසාර චක්‍රය තුළ භවෙන් භවය ගමන් කරන්නේ මේ කර්මය නැමැති කඩයනේ හේතුවෙන්. ඒ කඩයනේ යම් කිසි තැනකදී ගිලිහුනොතින් සංසාර චක්‍රයේ අරස් ඉඳලා අපට මේ සංසාර චක්‍රයෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙනවා. කර්මය පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරපු දේශනා සූත්‍ර ගානක අපට දැක ගන්නට පුළුවන්. ඒ අතරේ චුල්ලකම විභංග සූත්‍රය, මහා කම විභංග සූත්‍රය, නිබ්බේධික සූත්‍රය, සම්මාදිට සූත්‍රය, වාසක සූත්‍රය, ධම්මපදයේ පාප වර්ගය, දණ්ඩ වර්ගය, මේ වගේ දේශනාවල භාගතුන් වහන්සේ කර්මය පිළිබඳ දේශනා කරපු කරුණු රැසක් අපට දැනගන්නට පුළුවන්. වාසක සූත්‍රයේ විශේෂයෙන් සඳහන් කරනවා මේ කර්මය ගැන දක්ෂයක් වෙනට නම් එතනත්තා පටිසම්පාදයේ පිළිබඳව දක්ෂයක් වෙන්නට ඕන කියලා. සැබෑ ලෙසම කර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ අවිද්‍යාව තේරුම්ගත් පමණට. අවිද්‍යාවෙන් ආරම්භ වන මේ සංසාර චක්‍රයේ පැවැත්ම සහ අවිද්‍යා නිරෝධයෙන් හටගන්නා වූ මේ සංසාර චක්‍රයේ නිරෝධය පිළිබඳව දැනුම ඇති වෙච්ච පමණටයි අපට කර්මය පිළිබඳව දැනුම ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා ඒ සඳහා මූලික වන්නේ සම්මා දිට්ඨිය කියන කාරණය. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරපු පමණටයි මේ කර්මය පිළිබඳව අපට දැනුම හටගන්නේ. සම්මා දිට්ඨි අවස්ථා දෙකක් සඳහන් කරනවා. සම්මාදිට්ඨියන් පහන් බෙක්කවේ දොයන් වදාමි කියලා. සම්මාදිට්ඨිය කොටස් දෙකයි. අත්ථේ බෙක්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා අවස්ථාවක් තියෙනවා. සාස්තර වූ පිනට බර වූ උපදි සම්පත් ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ වගේම අත්ථේ බෙක්කවේ සම්මාදිට්ඨි අරියා අනාස්සවා ලෝකුත්තරා මග්ගංගා කියලා ආර්යෝ මාර්ගයට අංගයක් වූ අනාස්රවෝ සමාධිතියක් තියෙනවා. මේ සමාධිත දෙකම හටගන්න ප්‍රධානතම කාරණය තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන සුතමේ ඥානය. දේශවන් වලින් අපි ලබන දැනුම තමයි මේ සමාධිතියට ප්‍රධාන සාධකය වෙන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කරන්න අපට ලැබෙන ප්‍රධානතම අවබෝධය තමයි කර්මය පිළිබඳව, නැත්නම් අපි සසර ගමන් කරන ආකාරය පිළිබඳව අපකරණ කර්මයක්, ඒ කර්මානුරූපව ලැබෙන විපාක පිළිබඳව දැනුමක් අපට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මසකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දෝ කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති අබින්නං පච්චවේකිතම්මං. කර්මයේ සොකිය කොට, කර්මයේ දායාද කොට, කර්මයේ ඥාති කොට ඇති කෙනෙක් කියන එක නිතර නිතරම මෙනෙහි කරන්න කියලා. කර්මය තමයි අපේ සැබෑ උරුමය කියන එක, නැත්නම් කර්මය පිළිබඳව දැනුවත් බව නිතර ඇති කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා. ඒ වගේම පින්නතුන් අනිත් පැත්තෙන් අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. කර්මය කියන මාතෘකාව අචින්තේය ධර්මයක් විදිහට සඳහන් කරනවා. අචින්තේය සූත්‍රයේ සඳහන් වෙනවා කර්මය ඇතුළු කාරණා හතරක් පිළිබඳව අවසානයේට පරතරට දැනගෙන අවසන් කරන්න බෑ කියලා. බුද්ධ විෂය, ඥාන විෂය, කර්ම විෂය සහ ලෝක විෂය. බුදුරජාණන් වහන්සේගේ බුදු බව පිළිබඳව, ඥානයන් පිළිබඳව, ලෝක විෂය පිළිබඳව, කර්මය ගැන. මෙන්න මේ කරුණු හතර පරතරට දැනගන්නට සාමාන්‍ය කෙනෙකුට බෑ කියලා. සාමාන්‍ය අපි වගේ කෙනෙකුට විතරක් නෙවෙයි, අභිඥාලාභී කෙනෙකුටවත් මේ ගැන පිළිසින දැනගන්න පුළුවන් කමක් නැහැ. මේ කරුණ හතර ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙකුට පමණයි. ඉරිදිවිද ඥාන ආදී ඥානයෙන් ලැබු කෙනෙකුටවත් මේ හතර ගැන පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ අපි ආරම්භයේදීම කරුණ දෙකක් දැනගන්නට ඕන. එකක් තමයි අපට කර්මය ගැන සම්පූර්ණම දැනුමක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණත් අපි නිතර නිතරම තමන්ගේ ප්‍රධානතම උරුමය, දායාදය, ඥාතිවරයා තමන් කරන කුසලාකුසල කර්ම කියන කරුණ ගැන අවධානයෙන් ඉන්නටත් ඕන. මෙන්න මෙතෙන්දී ප්‍රධාන වශයෙන් නිබ්බේධික සූත්‍රය ඇතුළත් වන කර්මය පිළිබඳව විස්තර කෙරෙන කාරණිය අපට වැදගත් වෙනවා. ඒදී සඳහන් වෙනවා චේතනහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචාය මනසා කියලා. එතෙන්දි දක්වනවා චේතනාවයි කර්මය කියලා කියන්නේ. සිතින් සිතා, කයින් වචනෙන් සිතින් කර්මයන් කරනවායි කියලා. එතකොට කර්මය පිළිබඳව ප්‍රධාන සාධකය වන්නේ යමක් සිතල කිරීම. සිත මුල් වුණොත් විතරයි, යමක් අවධානයෙන් සිතල කරොතින් පමණයි ඒක කර්මයක් බවට පත් වෙන්නේ. මෙතෙනි කාරණා දෙකක් තියෙනවා. සිතින් සිතුවට විතරක් සමහර දේවල් කර්ම වෙන්නේ නැහැ. කර්මයේ අවස්ථා දෙකක් තියෙනවා, චේතනා කර්ම සහ චේතසික කර්ම කියලා. සමහර අවස්ථාවල චේතනාවම කර්මයක් වෙනවා. සමහර විට සිතින් සිතලා කයින් වචනෙන් කරන ක්‍රියාවන් කර්මයේ බඩටපත් වෙනවා. අවිජ්ජා, ව්‍යාපාද, ඒ වගේම මිච්ඡාදිට්ඨි, මේ වගේ අකුසල පාරිසික දේවල්, ඒ වගේම අනවිජ්ජා, අව්‍යාපාද, සමාධිට්ඨි කියන කුසල පාරිසික ධර්ම, මේව චේතනාවකම කර්මයේ බඩටපත් වෙනවා. හැබැයි අපි කායික වාචික කරන දේවල්, ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමවර්ධ හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම ආදී අකුසල දහමුත් මේ කාරණා වලින් වැළකී සිටීමත් කියන මේ කාරණා සිද්ධවන්නේ කායික වාචිකව සම්බන්ධ වුණොතින්. එතකොට අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. යමක් සිතින් සිතුවට විතරක් කර්ම වෙන්නේ නැහැ. සිතින් සිතලා සිතින්ම කරන කර්මක් තියෙනවා. ඒ වගේම සිත මුල්ලලා කායික වාචික සිදු කරන කර්මයක් තියෙනවා. එතකොට මෙහිදී මනස ප්‍රධානතම කාරණයක් වෙනවා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදොට්ඨේන භාසතිවා කරෝතිවා දිවසින් ධම්මපදයේ ආරම්භක ගාථා දෙකෙන් සඳහන් වන්නේ මේ කාරණේමයි. මනස තමයි සියලුම ධර්මතාවයන්ට මුල් වන්නේ. මනස අපිරිසිදු යමක් කළොතින් කයින් වචනෙන් සිටින් ඊට අනුරූප දුක් විපාක විඳින ලැබෙනවා. මනස පිරිසිදු යමක් කළොතින් ඊට අනුරූප සැප විපාක විඳින ලැබෙනවා කියන කාරණේ. පින්නතුනි මෙන්න මේක තමයි කම්මසගත සම්මාදිට්ඨියෙන් අපට ලැබෙන ප්‍රධානතම අවබෝධය. අපේ හිත පිරිසිදු අපි යමක් කළොතින් අපට දුක් විපාක ලැබෙන්නේ, හිත පිරිසිදු යමක් කළොතින් සැප විපාක ලැබෙන්නේ කියන කාරණේ. එතකොට මෙන්න මේ ගැන අපි මුලින්ම විශ්වාසය තියනට ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ගැන තියෙන විශ්වාසය. ඒ ධර්මය අපි නිසි ලෙස ශ්‍රවණය කළා නම් ඒ ධර්මයේ කෙලෙස් නිවන්නට, දුක නිදහස් වන්නට හේතු වන ධර්මයක් කියලා තේරුම් ගත්ත නම් අපි ඒ ධර්මය ගැන විශ්වසනීයත්වයක් ඇති කරගන්නට ඕන. අන්නේ විශ්වසනීයත්වයේදී ප්‍රධානතම කාරණය තමයි මෙන්න මේ කර්මය ගැන ඇතිවන විශ්වසනීයත්වය. සිත මුල් වෙලා අපි කරන දේවල් වලට අපේ සිතේ ස්වභාවය අනුව සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. එතකොට සද්ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි කම්මසකතා සම්මාදිට්ඨිය කර්මය පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වෙනවා. ඒකට සදාහන් කරන දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. අත්ති දෙන්නං, අත්ති ඉට්ඨං, අත්ති හුතං, අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අති සත්තා ඕපපාතිකා, අති සත්තා සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නාදී වශයෙන් කරුණු 10ක් සඳහන් වෙනවා සම්මාදිට්ඨිය මුල් පියවර විදියට. දුන්දේ විපාක තියෙනවා, යාගේ විපාක තියෙනවා, හෝමේ විපාක තියෙනවා, සැප දුක් කර්මවල විපාක තියෙනවා, මෙලවක් තියෙනවා, මරණයෙන් මතු ජීවිතයක් තියෙනවා, අම්මට තාත්තට උදව් කිරීමේ උපකාර කිරීමේ ආනිසංස තියෙනවා, ඕපපාතික සත්වයන් ඉන්නවා, යහපත් මගට පිළිපන්න උත්තමයන් මේ ලෝකේ වැඩ ඉන්නවා කියන මෙන්න මේ කරුණු 10 පිළිබඳව විශ්වසනීයත්වයක් අපට ඇති වෙනවා කම්මසකතා සම්මාදිට්ඨියේ මුල් පියවර විදියට. එතකොට පින්නතුනි මෙන්න මේ අවබෝධය අපට ලැබුණා නම් ඊළඟට අපි පත් වෙන සත්‍යය තමයි අප සිත මුල් වෙලා කරන දේවල් වලට සිතේ ස්වභාවය අනුව සැප දුක් විපාක ලැබෙනවා කියලා කාරණය ගැන දැනුමක් ඇති වුණා නම් අපි එතෙන් පටන් මොකද කරන්නේ? සබ්බ පාපසකරණං කියපු විදිහට හැකිතාක් දුරට අකුසල දහමලෙන් අපි අයින් වෙන උත්සාහ කරනවා. කුසලස උපසම්බදා කියපු විදිහට හැකිතාක් දුරට කුසල දහම් සිදු කරනවා. දාන ආදී පින් දහම් සිදු කරනවා. ලෞකික කුසලයේ සිදු කරනවා. මෙන්න මේක තමයි කර්මයක් සමග අපට ලැබෙන ප්‍රධානතම අවබෝධය බවට පත් වෙන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ කර්ම සිදු කරද්දී ඉහළම මට්ටමේ කර්ම අපි සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට අපට දේශනා කරනවා. ප්‍රධාන වශයෙන්ම කායික වාචික වැරදි වලින් අපි පුලුවන් තරම් දුරට අඩු වෙන්නට ඕන. නිදහස් වෙන්නට ඕන, වෙන් වෙන්නට ඕන. ඊළඟට හැකි තාක් දුරට අපි දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්නට ඕන. ආමිස දාන, අබේ දාන, ධර්ම දාන විදියට දානෙ පුරුදු කරන්න පුළුවන්. ඊළඟට සීලය නිත්‍ය සීල වශයෙන් සැලකන පංච සීල ආරක්ෂා කරන්න පුළුවන් නම් අපිට තවදුරටත් අපේ හිතේ සහනය සැනසීම ලබා ගන්නට පුළුවන්. ඊළඟට භාවනා විදියට සම 40 කර්මස්ථාන දේශනා කළ තියෙනවා. ඒ අතරනුත් ඉහළ මානිසංසදායි භාවනා විදියට සඳහන් කරන්නේ මෛත්‍රී භාවනාව. මෙන්න මේ තුන කරනකොට පින්නතුනි අර කම්මසකතා සම්මාදිටියත් එක්ක අපේ සිතේ ස්වභාවයට අනුව අපි කරන කර්මයන්ට විපාක ලැබෙනවා කියන අවබෝධයත් සමග අපි ක්‍රියා කරනකොට අකුසලයෙන් මිදෙලා හැකිතා කුසල දහම් කරනකොට අපිට ලැබෙන ආනිසංසය තමයි අපේ ජීවිත තුළින් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ වෙනවා. අපිට තේරෙනවා මේ ක්‍රියාවන් සිද්ධ කරන්න ආයු වර්ණ සැප බල ආදී මේ ආනිසංස තමන්ට දිට්ඨිදම වේදෙනිය වශයෙන්ම ලැබෙන ආකාරය තමා දකිනවා. බොහෝ විට අපි හිතන්නේ කර්මයට ලැබෙන ආනිසංසෝ විපාක මරණය මතු ජීවිතේ ලැබෙනවා කියලා. නමුත් පින්තුනි අප සිද්ධ කරන බොහෝ කර්මයන්ට ලැබෙන ආනිසංස සහ විපාක අපට මේ ජීවිත කාලය තුලදීම දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායෙහි වාසෙට සූත්‍රය ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. බලන්න මේ ලෝකේ වැඩ කටයුතු කරන අය, කර්මයෙන් කරන අය, ඒ කර්මයේ දිනුකල් එක්කෙනෙක් කම්කරුවෙක් වෙනවා, එක්කෙනෙක් රජ කෙනෙක් වෙනවා, එක්කෙනෙක් විවිධ වෘත්තිකයන් වෙනවා. මේ නොඑක ආකාරයේ දේවල්කට පත් වෙන්නේ ඔහු වැඩිපුර ජීවිතයේ කරපු කර්මයන්ට අනුරූපව. දැන් ඔබ දන්නවා ක්‍රීඩාවන් වලට දක්ෂ අය ඒකම ක්‍රීඩාව නැවත නැවතත් කළ අය පුහුණු වෙලා තමයි ඒ මට්ටමට පත් වෙන්නේ. ව්‍යාපාරයක් කරන කෙනෙක් ඒකම ව්‍යාපාරය තුර දීර්ඝ කාලයක් නිහලියම තුලින් තමයි ඒ පරිණත භාවය ලබාගෙන සාර්ථකත්වයට පත් වෙන්නේ. එතකොට මේකත් කර්මය තමයි පින්නතුනි. අපි බොහෝ වෙලට පොබ්බේච කතපුඤ්ඤතා කියලා මංගල සූත්‍රයේ කාරණාව ඇහෙනකොට අපිට හිතෙන්නේ අතීත ආත්ම භවවල පින්කම් කළා තියෙන්න ඕනේ කියලා. ඒකයි මංගල කර්ණයක් විදිහට අපිට හිතෙන්නේ. ඒකත් බොහෝ විට බෙහෙවින්ම අපේ ජීවිතවලට බලපානවා. නමුත් පින්නතුනි මේ ජීවිතේ කරන කර්මත් අපි ඊයේ කරපු දේවල්, ගිය අවුරුද්දේ කරපු දේවල් ඒවත් පුබ්බේච කතපුඤ්ඤතා මට්ටමට වෙනවා. ඒවා මේ ජීවිතයේ වර්තමානයේට අපට අනිසංස ගෙන දෙනවා. එතකොට මේ ජීවිත කාලය පුරාම අපි හැකිතාක් දුරට නිවැරදි කර්ම කරෝතින් ඒ කර්මවල අනිසංස අපට මේ ජීවිත කාලය තුලදීම බොහොමයක් දැක ගන්නට පුළුවන්. එතකොට විශේෂයෙන් අපි සාමාන්‍ය කරන වෘත්තීය කටයුතු, අධ්‍යාපන කටයුතු විතරක් නෙවෙයි, අපි දානමය පින්කම් කරනකොට අපිට ආනිසංස දැක ගන්න පුළුවන්. ප්‍රීති මුදාරං වින්දති දාතා කියන්නේ ඒකයි. දන් දෙන තැනැත්තා උදාරෝ ප්‍රීතියක් විඳිනවායි කියලා. අපි දානයක් දීලා ඒ දීපු දානය ගැන හිතනකොට හිතේ කොච්චර ප්‍රසාදයක්ද? ඔබ දීපු ආහාරයක් වෙනත් කෙනෙක් අනුභව කළා, ඒක වෙනස් සුවපත් වෙනවා දකිනකොට ඔබට කොච්චර හිතේ සැනසීමක්ද? ඔබ දීපු උදව්වකින් අසරණ දරුවෙක් ඉගෙන කියාගෙන හොඳට ඉන්නකොට ඔබේ හිතට කොච්චර සතුටක්ද? ඔබේ උපකාරයෙන් කෙනෙක් ගියක් හදාගෙන වහලක් යට සැනසීමින් ඉන්නවා දකිනකොට ඔබට කොච්චර සතුටක්ද? ඔබ මෙලොවට දායාද කර ඔබේ අම්මට තාත්තට ඔබ මෛත්‍රී සහගතව සලකලා ඒ අම්ම තාත්ත සුවපත් වෙනවා දකිනකොට, ඒ අම්ම තාත්ත දෙන මරණයෙන් මතු සුගතිගාමී වෙනවා දකිනකොට ඔබේ ජීවිතේ කොච්චර සතුටක්ද? ඔබ රැකෙන සීලය ප්‍රාණඝාත ආදී අකුසලෙන් නිවෙන් වෙලා මම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් බව දැනගන්නකොට, ඒක හිතනකොට කොයිතරම් තමන්ගේ සිතට සැනසීමක්ද, නිදහස් බවක්ද, නිවහල් බවක්ද, නිර්භය බවක් ඇති වෙනවද? මේක තමයි පින්නතුනි මේ පින්කම් වලින් ලැබෙන ආනිසංසය. පින්නතුනි අපි කරන ක්‍රියාවන් ඇතැම් විට අපි පුණ්‍ය කර්ම විදියට යම් යම් ක්‍රියාවන් සිදු කරනවා. නමුත් අපේ ලක්ෂණය තමයි පින්කම කරන අවස්ථාවේදී හුඟක් මහන්සිලා පින්කම කරනවා. නමුත් පින්කමෙන් පස්සේ ගැන හිතන කාලය අඩුයි. එනිසා තමයි අපි කරන පින්කම් එතන ශක්තිමත් වෙන්නේ. ඇතැම් විට මරණාසන්න මොහොතෙහි අපි පින්කම් කළ තිබුණත් ඒ අපේ සිතට නොනැගෙන්නේ මෙන්න මේ අපි ඒ කරන කුසලය ශක්තිමත් විදිහට නොකිරීම හේතුවෙන්. එහෙනම් කොහොමද අපි ඒක ශක්තිමත් කරන්නේ? අපි දානයක් දෙනවා නම්, කිසියම් කෙනෙකුට පරිත්‍යාගයක් කරනවා නම්, ඒ කරපු දේ ගැන තමන්ගේම හිතින් ආවර්ජනය කළ බලන්න. මම මේ වගේ දන් දෙන කෙනෙක්, පරිත්‍යාගශීලී කෙනෙක් කියලා නැවත නැවතත් හිතන්න. එතකොට ඒ දානය අපට පුළුවන්කම තියෙනවා ඡාගානුසුති භාවනාව බවට පත් කරගන්න. ඔබ රකින්න සීලය, පංචශීලය, මා මේ වගේ සීලපද රකින්න කෙනෙක් කියලා නැවත නැවතත් හිතන්න. එක අතකින් සීලය වෙන ගමන් අනිත් අතින් ඒක අපට සීලානුසුති භාවනාවක් කරගන්නට පුළුවන්. ඔබේ දෑතින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පවත්වනවා. ඒක බුද්ධ පූජාවක්. මේ ලෝකයේ පුද්ගලිකව කෙනෙකුට දෙන දානය අතුරින් ඉහළම දානයක් විදිහට සැලකන වේක. ඒ අතර ඔබට පුළුවන් නම් දානය පූජා කිරීමට සමගාමීව බුදුරජාණන් වහන්සේ තුල තිබුණු මහා කරුණාව, මහා ප්‍රඥාව, අරහං ආදී සම්බුදු ගුණ එකිනෙක සිහිපත් කරන්න. වෙනතුණි අවස්ථාව හුදෙක් දානයක් විතරක් නෙවෙයි. ඒක බුද්ධහනුස්සති බහනක් බවට පත් වෙනවා. ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරන අවස්ථාවේදී අපි සාමාන්‍යයෙන් ගාතාව කියමු විතරේ කරන්නේ. නමුත් අපට ඒ දෙවියන්ගේ තියෙන ගුණ, දෙවියන් ඒ තත්ත්වයට පත් උනේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාවදී ගුණාංග දිනු කිරීමෙන් කියන කාරණේ අපි මෙනෙහි කරනවා නම් දෙවියන්ගේ ගුණ සිහිපත් කිරීම භාවනාවක්, සිත එකඟ කිරීමේ සමත කමඨහනක් විදිහට දක්වනවා. ඒක භාවනාවක්, ඒක දේවතානුසුති භාවනාවක්. ඔබ ස්වාමින් වහන්සේලාට දානය පූජා කරනවා. සංඝසතු දානමය පින්කම බලගත් කුසලයක් විදිහට ධර්මයෙන් සඳහන් කරනවා. එය ඔබට සංගරත්නයේ ගුණ සුපටිපන්නතාදී ගුණ සිහිපත් කරමින් කරන්න පුළුවන් නම් ඒක සංඝානුස්සති භාවනාවක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි බුද්ධානුස්සති, සංඝානුස්සති, දේවතානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති මේ වගේ භාවනාවකට සාමාන්‍යයෙන් අපි කරන දාණය භාවනාවක් බවට සමත කමඨහනක් බවට ශක්තිමත් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හරියට නිවැරදිව ධර්මයේ දන්නවා නම් සහ ඒ කරන පින්කම් ගැන ආනිසංස දැනගෙන නිශ්චය අපි සිදු කරනවා. පින්තුනි අපි කර්මය ගැන තේරුම් ගනිද්දී කර්මයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි කම්මස්සකෝම්හි කම්මදාය දුකේ පීඩියට කර්මයේ දායාද කොට ඇති කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියපු දේශනාවට අනුව බලනකොට පින්තුනි මේ විස්තරය සඳහන් වන්නේ මේ ලෝක විවහාරය තුල සම්මුති සත්‍ය තුල මම කර්මය කරනවා ඒ කර්මයේ විපාක මට ලැබෙනවා කියන කාරණේ. මේක සාමාන්‍ය සත්‍ය විතරයි. මේක කන්වෙන්ෂනල් රියැලිටි නැත්නම් කන්වෙන්ෂනල් ට්‍රූත් එක. නමුත් තවත් ගැඹුරට ගියහම ධර්මයේ සඳහන් කරනවා කම්මස්සකාරකෝ නත්ති විපාකස්සක වේදකෝ සුද ධම්මා පවත්තන්ති ඒ වේතං සම්මදස්සනං කියලා. කර්මය කරන කෙනෙක්වත් විපාක විඳින කෙනෙක්වත් නැහැ. මේ හුදු සුද්ධ ධර්මතා ටිකක් විතරයි තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මේ පරමාර්ථ ධර්ම ටිකක හට ගැනීම නිරෝධය පමණයි තියෙන්නේ කියලා කාරණයක් ගැඹුරට යනකොට විග්‍රහ වෙනවා. ඉතින් මේ කරුණ ගැනත් අපි අවධානය තුල ඉඳගෙන තමයි මේ ධර්ම විග්‍රහය තුල ඉදිරියට යන්නට ඕන. පින්නතුනි අපේ කර්මයේ ශක්තිමත් කරගත යුතු ආකාරය කරගත හැකි ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සූත්‍රවල දක්වලා තියෙනවා. විශේෂයෙන්ම සූත්‍ර හැටියට ගත්තොතින් වේලාම සූත්‍රයේහි මේ කාරණය සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ටිකෙන් ටික අපේ හිත ඉහළ මට්ටමට දියුණු කරගන්න පුළුවන් කුසල කර්ම සඳහන් වෙනවා. සාමාන්‍ය මට්ටමේ සතෙකුට කැමැත් දීම ඉඳන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානය දීම දක්වා පුද්ගලික දාන 14ක් ගැන සඳහන් කරනවා. ඒ අතර සංඝ සතු දානමේ පින්කම් ගැන සඳහන් කරනවා. ඒක තවත් ඉහළට ගිහිල්ලා ඒ සංඝ සතු දානමේ පින්කමටත් වඩා සංඝවාස දානයේ සතර දිසින් වඩන ස්වාමින් වහන්සේල වෙනුවෙන් කරන දානය සංඝවාස පූජාව ඉහළ ආනිසංසයක් විදිහට දක්වනවා. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් ඒක ඊටත් වඩා ආනිසංසදායක ලෙස සඳහන් කරනවා. යම් කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසලෙන් වැළකීලා පංචශීලය රකින්නවා නම් ඒ අර සියලටම වඩා ආනිසංසදායි කියලා දේශනා කරනවා. යම් කෙනෙක් සබ්බේ සත්තා බාන්දු සුඛිතත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත් සිටිවිල්ල මොහොතක් හරි වඩනවා නම් ඒක අර ලෞකික කුසල් වල ඉහළම කුසලයේ විදියට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ විදියට පින්නතුනි ක්‍රමානුකූලව ලෞකික කුසලය ඉහළටම දියුණු කරගන්න හැටි කී ආකාරය භාගතුන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් උන්වහන්සේගේ සරත්තා ඥාණයෙන් අපට දේශනා කළ තියෙනවා. ඒ ධම්මඟ අපි තේරුම් ගත්තොත් අපි තමයි මේ පින්නතුනි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවටපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි එක්තරා මානවකෙක් සුභ කියන මානවකයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? ස්වාමීනි මේ ලෝකයේහි වෙනස්කම් තියෙනවා. ඇතැම් කෙනෙක් අල්පායුෂ්කයි බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ. සමහර අය දීර්ඝායුෂ්කයි බොහෝ කාලයක් ජීවත් වෙනවා. සමහර අය බහු ආබාධයි බොහෝ රෝග ආබාධ තියෙනවා. සමහර අය අල්ප ආබාධයි නිරෝගී. සමහර අය දුර්වර්ණයි. එච්චර රූපෙන් ලස්සන නැහැ. නමුත් සමහර කෙනෙක් කියන බොහොම පැහැපත්. ඇතැම් කෙනෙක් කියන අල්පේ සාක්කයයි කීර්තිය බොහොම අඩුයි. සමහර කෙනෙක් කියනවා මහේ ශාක්‍ය බොහොම ලොකු කීර්තියක් තියෙනවා. ඇතැම් අය නෝ අල්ප භෝගයි. සම්පත් බොහොම ටිකයි. සමහර අය නෝ මහා භෝග බොහෝ සම්පත් තියෙනවා. ඇතැම් කෙනෙක් පහත් කුලවල ඉපදිලා ඉන්නේ. ඇතැම් කෙනෙක් බොහොම ඉහළ කුලවල සමාජ සම්මත විදිහට ඉහළ කුලවල ඉපදිලා ඉන්නවා. ඇතැම් කෙනෙක් දුෂ් ප්‍රඥායි. සමහර අය නෝ හොඳ නුවණක් තියන අය ඉන්නවා. මේ සුභ මානවකයා අහනවා ස්වාමීනි මෙන්න මේ විදිහට දීර්ඝායස්කයි ඉන්නවා. අල්පායස්කයි ඉන්නවා. බොහෝ ආබාධ තියෙන අය ඉන්නවා. අල්ප ආබාධ තියෙන අය ඉන්නවා. දුර්වර්ණ අය ඉන්නවා. ලස්සන අය ඉන්නවා. මහේසාක්‍ය අල්පේසාක්කිය, මහාභෝග, අල්පභෝග, හීනකුල, උච්චකුල, දුෂ්ප්‍රඥ, ප්‍රඥාවන්ත මේ වගේ සමාජ විෂමතාවයක් ලෝකයේ තුල තියෙනවා. සුභමානව කියන බුදුරජාන් වහන්සේගෙන් ස්වාමීනි මේ සමාජ විෂමතාවයට මේ සමාජ වෙනසට හේතු වෙච්ච කාරණා මොකද කියලා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ තෝදෙය්‍ය පුත්ත සුභමානව කැට දේශනා කරනවා. කම්මසකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මසත්තේ විභජති යදිදං හීන පනිතතා කියලා. මේ ලෝකීන සත්‍යයන් කර්මයේ සොකී කොට ඇති අය. කර්මයේ දායද කොට ඇති අය. කර්මයේ ඥාති කොට ඇති අය. මේ සමාජ විෂමතාවයට හේතුව මේ වෙනස්කම් වලට හේතුව කර්මයයි කියලා දේශනා කළා. ඒ පුද්ගලයන් සසර ජීවිතවල මේ ආත්ම භාවයේදී කරපු කර්ම වලට අනුරූපව තමයි ඒ පුද්ගලයන් මේ මොහොතේ ජීවත් වෙන්නේ. ඇතැම් විට මේ මොහොතේ වරදක් සිද්ධ වුණත් කෙනෙක් යතින් ඊට කලින් කරපු බලවත් කුසල කර්ම වල ආනිසංස විදියට මේ මොහොතේ යා සුවපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ කුසලයේ යටපත් වෙච්ච ගමන්ම අර වර්තමානයේ කරන කුසලයේ ස්මතු වෙලා යා දුකටපත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන ඉතාම පැහැදිලි කාරණයක් තමයි මේ සමාජය තුළ තියෙන විෂමතාවයන්ට ප්‍රබල වෙනසක් සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ කර්මය කියන කාරණේ. හැබැයි පින්නතුනේ අපේ තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. කර්මය අපේ ජීවිතයට ප්‍රබල බලපෑමක් සිදු කරාට හැමදේම කර්මෙන් සිද්ධ වෙනවා කියලා බුදුදහමේ කියන්නේ. නියම ධර්ම පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බීජ නියම, උතු නියම, ධම්ම නියම, චිත්ත නියම, කම්ම නියම කියලා. ලෝක ධර්මතාවයෙන් සිදුවන කරුණු පහක් තියෙනවා. බීජයක් වැපුරුවොත් ඊට අනුරූප වූ බීජයක් ලැබෙනවා. ඒක කර්මෙන් සිදුවන දෙයක් නෙවෙයි. ඒක බීජ නියමයි. ඒ ඍතු වලට අනුව දේශගුණ විපර්යාසයෙන් සිද්ධ වෙනවා. ඒක කර්මෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක උතු නියමයි. ලෝකේ ධර්මතාවයන් තියෙනවා. ගංගාවල් පහරට ගලා යනවා. ඉපදිච්ච කෙනෙක් ක්‍රමයෙන් වයසට ගිහිලා මරණයටපත් වෙනවා. ඒක ලෝක ධර්මතාවයන්. ධම්ම නියමතා කියන්නේ ඒකයි. ඒ වගේම චිත්ත නියම කියලා එකක් තියෙනවා. අපේ සිත ක්‍රියාත්මක වන ආකාරයක් තියෙනවා. ඒ සිත සිතවිලි පහළ වෙන ක්‍රමානුකූල ආකාරයක් තියෙනවා. එය සිද්ධවන්නේ චිත්ත නියමයට අනුව. කම්ම නියමයේ කියනවා කර්මයට අනුරූපව සිදුවන කාරණයක්. එතකොට මෙන්න මෙතනින් පැහැදිලි වෙන කාරණයක් තමයි කර්මය ගැන බුදුදහමෙහි කාරණා සඳහන් කළත් හැම දෙයක්ම කර්මයෙන් සිද්ධ වෙනවා කියන කාරණය බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි ලෝක නිර්මාණය ගැන එකල සමාජ හිතයක විවිධ අදහස් තිබුණා. ඇතැම් අයගේ මත වුණේ පුබ්බේකට හේතුවාදී අනුව සියල්ලක්ම පෙර කර්මයෙන් සිද්ධ වෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ මේක අනුමත කළේ නැහැ. සියල්ලක්ම පෙර කර්මයෙන් සිදු වෙනවා කියන කාරණේ බුදුදහමෙන් බැහැර කරනවා. ඇතැම් අයගේ මත වුණේ ඉස්සර නිර්මාණවාදී මේ ලෝකයේ අපේ අධිකාරීත්වයක් නැහැ. සියල්ලක්ම සිදුවන්නේ ලෝකයේ නිර්මාපක වූ සර්ව බලධාරී දෙවි කෙනෙක්ගේ නැත්නම් මහා බ්‍රහ්මයාගේ නියමයේ පරිදි මේ ලෝකයේ සියලක්ම සිද්ධවන්නේ කියන මතයක් සමහර අයගේ තුළ තිබුණා. ඒකට සඳහන් කරන්නේ ඉස්තර නිර්මාණවාදී කියලා. ඇතැම් අයගේ මතය වුණේ අහේතු අපච්චතාවාදී. මේ ලෝකේ කිසිවක් හේතු බල ධර්මයෙන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි, දෙවි කෙනෙක්ගේ පාලනයකිනුත් නෙවෙයි, අහම්බෙන් ඉබේමයි සිද්ධ වෙන්නේ කියලා. ඒකට කියන අහේතු අපච්චතාවාදී කියලා. මෙන්න මේ මතයත් බුදුදහමෙන් බැහැර කරනවා. සියල්ලක්ම පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියන පුබ්බේකට හේතුවාදය, මෞංකාර දෙවියන්ගෙන් සිද්ධ වෙනවා කියන ඉස්තර නිර්මාණවාදය, ඉබේ සිද්ධ වෙනවා කියන අහේතු අපච්චතාවාදය කියන මෙන්න මේ මතවාද තුනම බුදුදහමෙන් බැහැර කරනවා. ඒ බැහැර කළා බුදුදහමෙන් ඉදිරිපත් කරපු දර්ශනය තමයි හේතුඵලවාදය, ඉදාපච්චතාවය, පටිසම්පාදය. අනේ පටිසම්පාදයේදී අපේ සිත මුල් වෙලා කරන දේවල්ට අනුරූපව අපට විපාක ලැබෙනවා. ඒ සිතත් නිකන් නෙවෙයි. ඒ සිතේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට තමයි අපට සැප දුක් කර්ම ලැබෙන්නේ කියන එක. එතකොට කම්ම කියන වචනේ බුදුදහමේ නොයෙක් තැන්වල විස්තර කරනවා. එක අතකින් කම්ම කියලා කියනවා, ඇතැම් තැනක චේතනා කියලා කියනවා, ඇතැම් තැනක භව කියලා කියනවා, තවත් සමහර තැන්වල සංඛාර කියලා විස්තර කරනවා. විවිධ නම් වලින් විස්තර කරනවා. මොනවද වචන? එකට කම්ම කියනවා, ඇතැම් තැනක චේතනා කියනවා, භව කියලා කියනවා, සංඛාර කියලා කියනවා. මේ ආදී විවිධ නම් වලින් කර්මය ගැන සඳහන් වෙනවා. එතකොට මේ කුමන නම් වලින් සඳහන් කළත් මෙහිදී ප්‍රධානතම සාධකයක් වන්නේ චේතනහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන කාරණේ. චේතනාවයි කර්මය කියලා කියන්නේ සිතින් සිතලා කයින් වචනයෙන් සිතින් කර්මයන් සිදු කරනවා කියන කාරණා. එතකොට මෙන්න මේ චේතනා පහළ වීමේදී සංසාර චක්‍රේන සත්වයක් විදියට ප්‍රධානතම සංස්කාර සිදවන ආකාරය තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ පටිච්චසමුප්පාද චක්‍රය තුල ගමන් කිරීම. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අපි ඇසට රූපයක් පේනකොට ඒ පේන රූපයේ අපි බලන්න කලිනුත් තිබ්බා, අපි බලන මොහොතේත් මේ වෙලාවේ බාහිර ලෝකයක තියෙනවා, අපි ඒක බලලා ඉවරුනාට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියන කාරණා. බාහිර රූපේ නැති වුණත් අඩු ගානේ තමන්ගේ හිත මේ පැත්තේ තියෙනවා, ඒ හිත කලිනුත් තිබ්බා, මේ මොහොතේත් තියෙනවා, බාහිර රූපය ගැන හිතලා ඉවරුනාට පස්සෙත් ඒක අඛණ්ඩව යන දෙයක් විදිහට තියෙනවා කියන ආකල්පය. මෙන්න මේකයි පිනොතන විද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවච්ඡ සංඛාරා කියන විග්‍රහයට අනුව මේ සංස්කාර නැත්තම් චේතනා සකස් වෙන්නේ, කර්ම සකස් වෙන්නේ මෙන්න මේ අවිද්‍යාවේ ප්‍රමාණයට. එතකොට අවිද්‍යාවේ විවිධ ලක්ෂණ ප්‍රභේද අපිට දක්වන්න පුළුවන්. එයින් ඊටාම සරල විග්‍රහය තමයි මේ කිව්වේ. අපි අස්කන්නාසාදී ආයතන වලින් කිසියම් අරමුණක් අපි ලබනකොට ඒ ලබන කලිනුත් ඒක තිබුණා, ලබන මොහොතෙත් තියෙනවා, ඒ අධ්‍යක්ෂම ලැබුණට පස්සෙත් ඒ විදිහටම ඉතුරු වෙලා අපි ඒ දේ නොබල හිටියත් ලෝකයේ විදිහටම තියෙනවා කියන හැඟීම. මෙන්න මේ නිසා අපි මේ ආකල්පය නිසා ඒකාතකින් අපුඤ්ඤාභි සංඛාර සිදු කරනවා, අකුසල් සිදු කරගන්නවා, අකුසල් චේතනා රැස් කරගන්නවා. තවත් පැත්තකින් පුඤ්ඤාභි සංඛාර අපි ලෞකික කුසලයේ සිදු කරනවා. අනිත් අතින් ආනිඤ්ඤාභි සංඛාර අරූපාවචර ධාන ලබන හේතු වන සිතවිලි පහල කරගන්නවා. මේ තුනම සිද්ධවන්නේ අපුඤ්ඤාභි සංඛාරත්, පුඤ්ඤාභි සංඛාරත්, ආනිඤ්ඤාභි සංඛාරත් කියන මේ තුනටම පාදක වන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන විග්‍රහය. නැත්තම් දුක්ඛ අඥානං, දුක සමුදය අඥානං, දුක නිරෝධය අඥානං, දුක නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීම පිළිබඳව තියෙන අවිද්‍යාව නිසා තමයි අපි මේ සංස්කාර රැස් කරන්නේ. එතකොට මේ සංස්කාර රැස් කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධේහි රැස් කිරීමට නැත්තම් ආචය ගාමී මාර්ගයට අපි යනවා කියන එක. ඇසෙන් රූපයක් දැක්කා, දැක්කට පස්සේ දැක ඉතුරු වුණා කියලා අපි ඉතුරු කරගත්තොත් ඒ කියන්නේ අපට සංස්කාර රැස් වීමක් උනේ. ඒ කියන්නේ අපි සංසාර චක්‍රය තුළට තවත් අපි දෙයක් එකතු කරගත්තා වෙනවා. එනිසා මුලින්ම බුදුදහමේ සිද්ධ කරන්නේ අපට මේ අවබෝධයෙන් ලබා දෙන්නේ අපි ටිකෙන් ටික අපුඤ්ඤාභි සංඛාර අයින් කරන්නට ඕන. එක විටම අපි පුඤ්ඤාභි සංඛාර දුරු කර යුතු නැහැ. බුදුදහමේ නිතරම අවධාරණය කරන ලෞකික කුසලයේ සිද්ධ කරන්න කියලා. මහ පුඤ්ඤස්ස බහයි, පුඤ්ඤස්ස සුඛස්සේතං අදිවචනං, පිනට බය වෙන්න එපා. ඒ වගේම පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. බුදුදහමේ නිතර පින්කම් කිරීම ගැන අවධාරණය කළා තියෙනවා. පිනතුණිය පින නිසා තමයි අද අපි මේ වාසනාවන්ත උපතක්, හොඳ බුද්ධිය, වටා පිටාවක්, කල්‍යාණ මිත්‍රාශ්‍රය, බුද්ධෝත්පාද කාලයක්, මේ සියලුම සම්පත් අද දවසේ අපි ලබාගෙන තියෙන්නේ අපි අතීතයේත් මේ ආත්ම භාවෙත් කරපු ලෞකික කුසල ආනිසංස විදියට. අන්නේ ලෞකික කුසල අපි ශක්තිමත් කරගන්න ගමන් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, රූප සම්පත්තිය ආදී මේ සම්පත් ලබා ගන්න ගමන් අපි දක්ෂ වෙන්නට උන ටිකෙන් ටික අර ලෞකික කුසලයේ තුල දක්ෂ වෙන ගමන්ම ඒ ලෞකික කුසලයේ ඉක්මවල යන ලෝකෝත්තර කුසලයටත් අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි හැබැයි ලෙසම අපි මේ ජීවිතෙන් නිසි ඵල නෙලාගත්තවන්නේ. එහෙම වුණොත් තමයි සම්බුදු ශාසනයකින් ෂණ සම්පත්තියකින් අපි අනගි ප්‍රතිඵල ලබා ගන්නවා වෙන්නේ. පින්නතුනි අපි චොල්ලකම් විභංග සූත්‍රයේ සඳහන් වන අර තෝදේය පුත්ත සුභමානව කියපු ප්‍රශ්න සහ ඒ වගේම සමාජ විසමතාවයට හේතු වන කාරණා ගැන අපි කෙටියෙන් සඳහන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම්කිසි කෙනෙක් අල්පායස්ක වෙන්න හේතුව මොකද්ද, දීර්ඝායස්ක වෙන්න හේතුව මොකද්ද, මේ ආදී කරුණු එකින් එක පැහැදිලි කළ දුන්නා. විශේෂයෙන් සත්ව ඝාතනය ආදී දේවල් කරෝතින් අපේ ආයුෂ කෙටි වෙනවා, සත්වයන්ට ජීවිත දාන දුන්නොතින් තමන්ගේ දිගාසිරි ලැබෙනවා, ඒ වගේම මාන්නය, ක්‍රෝධය, මේ ආදී අකුසල දහම් අඩු කරගෙන හිටියොත් අපේ සසර ජීවිතයේහි යහපත් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ආකාරයයි මේ චුල්ලකම් විභංග සූත්‍රය සඳහන් කරන්නේ. චුල්ලකම් විභංග සූත්‍රය අපි තේරුම් ගන්නකොටම පින්නතුණී ඊළඟටම තියෙන අනිත් සූත්‍රයත් අපි දැනගන්නට ඕන. ඒ තමයි මහකම් විභංග සූත්‍රය. මහකම් විභංග සූත්‍රය ඊට වඩා වෙනසක් තියෙන කාරණා හතරක් සඳහන් කරනවා. මොකද්ද ඒ? අත්තිබෙක්කවේ කම්මං අබබ්බන් අබබ්බාසං. අකුසල් කර්ම කළ දුගතිගාමි වෙනා ඉන්නවා. අබබ්බං බබ්බාසං. අකුසල් කර්ම කළ සුගතිගාමි වෙනා ඇත් ඉන්නවා. ඇතැම් අය ඉන්නවා බබ්බං බබ්බාසං කුසල කර්ම කළ සුගතිගාමි වෙනා ඇත් ඉන්නවා. යම් කිසි කෙනෙක් ඉන්නවා බබ්බං අබබ්බාසං කුසල කර්ම කළ දුගතිගාමි වෙනා ඇත් ඉන්නවා. මෙන්න මේ විග්‍රහය පිනුතින අපි ඉතාම සියුම දැනගත යුතු කාරණයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි ඇතැම් අයට හිත දියුණු කරලා අභිඥා ලබාගෙන තිබුණා. ඉදිවිද ඥානෙ, පොබේ නිවාසංශ ඥානෙ, චතුපපාත ඥාන ආදී විශේෂ ඥානයන් අපි සයිකික් එනර්ජි කියලා කියන්නේ. විශේෂ ඥානයන් ලබාගෙන තිබුණ සමහර අය. සමහර අය දැනගත්තට පස්සේ එය දැක්ක සමහර අය අකුසල් කර්ම කළා දුගතිගාමි වෙන්නේ නැහැ දැක්ක. ඒකට කියන්නේ අබබ්බං අබබ්බාසං කියලා. අකුසල් කර්ම කරලා ප්‍රාණඝාතය, සොරකම් කිරීම ආදී පංච දුස්චරිතයන් කළා සමහර අය දුගතිගාමි වෙන්නේ නැහැ දැක්කේ අය. දැක්කට පස්සේ එයා මොකද කියන්නේ? එයා කියනවා අකුසල් කරෝතින් අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියන ඒකාස මතවාදයකට ආවා. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන මතයකට ආවා. අකුසලයක් කරවතින් අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියන මතයකට වුන් පැමිණුණා. ඒ වගේම තව සමහර ඉන්නවා අබබ්බම් බබ්බාසං. සමහර අය ඉන්නවා අකුසල කර්ම කළා සුගතිගාමි වෙනා ඉන්නවා. කාය ආදී ద్వාර වලින් අකුසල දහම් කරලා සමහර අය සුගතිගාමි වෙනවා. ඒකට හේතුව තමයි මුල් කාලයේ අකුසල දහම් කළා මිත්‍යා දෘෂ්ටි හිටියා. නමුත් මරණාසන කාලයේදී අය අර වැරදි සියලක්ම හදාගෙන ඒ අය අන්තිම මොහොතේදී හිත එකම් කරගෙන සුගතිගාමි වෙච්ච අය හිටියා. මෙන්න මේ නිසා සමහර අය මේක දැකලා මේ අවස්ථාව විතරක් දැකපෝ සමහර අභිඥාලාභී අය වැරදි මතයකට ආවා. අකුසල් කරන අයත් සුගතිගාමි වෙනවා කියලා ඒකාංශ මතවාදයකට ආවා. අකුසල් කරන අයත් මරණයෙන් පස්සේ සුගතියට යනවා. ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං මෙන්න මේකම ඇත්ත කියලා මතවාදයකට ආවා. එතෙන් මායේ බබ්බම් බබ්බාසං කියපු විදිහට සමහර අය කුසල දහම් කළ සුගතිගාමි වුණා. මෙන්න මේ සුගතිගාමි වෙන අය දිහා දැකලා සමහර අය මතයකට ආවා කුසල දහම් කරවතින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියන මතයකට ආවා. මේක දැඩි මතයක් විදිහට උන් වැළඳගත්තා. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන මතයකට ආවා. එතෙන් මා ඉන්නෝ පින්නතුනි බබ්බම් අබබ්බාසං කුසල දහම් කරන අය ඉන්නවා. කුසල් දහම් කරලා දුගතිගාමි වෙනා ඉන්නවා. බබ්බං අබබ්බාසං. කාය ආදී ద్వාරත්‍රයෙන් අකුසලෙනින් වැළකීලා කුසල දහම් කරන අය ඉන්නවා. මේ අය අවසාන මොහොතෙහි තමන්ගේ හිත එකඟ කරගන්න බැරි වෙච්ච හේතුවකින් ඇතැමිට අතීතයේ ප්‍රබල අකුසලයක් ඉස්මතු වෙලා නැත්නම් අර අන්තිම මොහොතේ තමන්ගේ කුසලයෙන් පිරිහිලා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් දේවදත්ත හාමුදුරුව වෙන අය. එයා මුල් කාලේ හොවා කුසල දහම් දිනු කරගෙන හිටිය අය. නමුත් පස්සේ කාලයේ සියල්ලංගෙම පෙරහිලා දුගතිගාමි වෙන සිද්ධ වුණා. මෙන්න මේ වගේ සිද්ධීන් දැකලා සමහර අය කියනවා කුසල් කරන අයත් දුගතිගාමි වෙනවා කියලා. මෙන්න මේ වගේ මතවාද හතරකට එදා සමහර අයවිල්ලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මතවාදයේද සඳහන් කරන ඉතාම ප්‍රබල ප්‍රකාශයක් කරනවා. මේ වගේ ඥානයක් ලබා තිබුණත් මේ අය කියන ප්‍රකාශය නිවැරදි නෑ. මේගේ මතේ වැරදි. මෙහෙම ඒකාංශිකව කියන්න බෑ. එක තනි මතයකට එන්න බෑ. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන දැඩි මතයකට එන්න බෑ කියලා. ඇයි එහෙම දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උන්වහන්සේගේ ඥාණයෙන් මෙන්න මේ ස්වභාවයන්හි විවිධත්වයක් වෙනස්කමක් දකිනවා කියලා. උන්වහන්සේට සුවිශේෂ ඥාණයක් තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ ඥාණයට කියනවා මහා කම්ම විභංගේ ඥාණය කියලා. මහා කම්ම විභංගයේ ඥානය තියෙන කෙනෙකු විදියට මෙන්න මේ මතවාද හතරෙන් එක මතයක විතරක් දැඩිව එළිබිලා ඉන්නේ නැහැ කියලා. මේ තත්ත්වයන් වෙනස්කම් වෙනවා පිනතුනි. එතකොට අකුසල කරන කෙනා දුගතිගාමි වෙන එකත් කුසල කරන කෙනා සුගතිගාමි වෙන එකත් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන වෙනස් මතවාද දෙක තමයි සමහර අය අකුසල දහම් කරලා සුගතිගාමි වෙනා ඉන්නවා, කුසල දහම් කරලා දුගතිගාමි වෙනා ඉන්නවා. මෙන්න මේ තත්ත්වයන්හි සමහර අවස්ථාවලදී වෙනස්කම් සිද්ධ වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි අවසාන කාලයේදී තමන්ගේ හිතේ ඇතිවන වෙනස්කම්. තමන් ඇසුරු කරන අය, ශ්‍රවණය කරන දේවල්, තමන් කරන ක්‍රියාවලින්ගේ බලපෑමෙන් අවසාන මොහොතේදී තමන් ඊළඟ භවයේ තීරණය කරන ප්‍රධාන සාධකයක් ඉස්මතු වෙන්නට පුළුවන්. මෙන්න මේ වෙනි වෙනස්කමක් බුදුදහම තුළ කර්මය පිළිබඳව සඳහන් කරනවා. හැබැයි එසේ වුණත් පින්නතුනි, සිද්ධ කරපු අකුසල කර්ම හෝ කුසල කර්ම තාවකාලිකව යටපත් වුණත් පසු කාලෙන ඉස්මතු වෙලා අර අකුසල් කළා සුගතිගාමී වෙච්ච කෙනා ටික කලකින් නැවත දුගතියට යන්න පුළුවන්. ඒ වගේම කුසල් දහම් කළා දුගතිගාමී වෙච්ච කෙනා අර එක අකුසලයක් ඉස්මතු වෙලා දුගතිගාමී වුණත් අර කුසලිය ප්‍රබල නිසා ඇතැමිට ඉක්මනින්ම දුගතියෙන් මිදලා එයා සුගතිගාමී වෙන්න පුළුවන්. නිදසුණක් ලෙස මල්ලිකා දේවියගේ කාරණිය සඳහන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කෝසල මල්ලිකාවගේ කාරණිය ටික කලකට දුගතිගාමී වුණා. නැවත ඇය සුගතියට එන්නට ඇයට පුළුවන්කම ලැබුණා. මෙන්න මේ වගේ කර්ම වෙනස්කමක් පිනතුණි දැක ගන්නට පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කර්මයේ විපාක දෙන ආකාර හතරක් පිළිබඳව අත්ති බික්කවේ කම්මං කන්නන් කන්න විපාකං කළු විපාක කියලා දෙන්න කළු කර්ම තියෙනවා. අත්ති බික්කවේ කම්මං සුඛං සුඛ විපාකං සුදු විපාක කියලා දෙන්න සුදු කර්ම තියෙනවා. අත්ති බික්කවේ කම්මං කන්න සුඛ විපාකං කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කළු සුදු දෙකම විපාක කියලා දෙන්න කර්ම තියෙනවා. අත්ති බික්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මකේ සංවතති කියලා දේශනයක් තියෙනවා. කළුත් නොවන සුදුත් නොවන කර්මක්ෂය කිරීමට හේතු වන කර්මක් තියෙනවා. පින්නොතින් මෙන්න මේ විග්‍රහයත් බුදුදහම තුළ වැදගත් වෙනවා. එතකොට කළු විපාක ගැන දෙන කළු කර්ම තියෙනවා. ප්‍රාණඝාත ආදී අකුසල කරනකොට ඒක කළු පැත්ත, ජීවිතේ අඳුරු පැත්ත. ඒ වගේම තමයි දුක් විපාක වින්නට සිද්ධ වෙනවා. සුදු විපාක ගැන දෙන සුදු කර්ම තියෙනවා. සිත පිරිසුදු කරන කාය ආදී ద్వාර වරින් කළ යහපත් දේවල්. ඒවට යහපත් විපාක ගැන දෙනවා. ඒ වගේම කන්න සුක්ඛං කන්න සුඛ විපාකං කළු සුදු දෙකම මිශ්‍ර වෙලා කරන කර්ම තියෙනවා. එක වෙලාවකදී යහපත් කර්ම සිදු කරනවා, අනිත් වෙලාවේදී අයහපත් කර්ම කරනවා. එක වෙලාවකදී පින් කරනවා, අනිත් වෙලාවේදී පව් කරනවා. මේ දෙකම මිශ්‍ර වෙලා කරන කර්ම තියෙනවා. එතකොට කළු කර්ම වලට ආදීනව විදියට යම් කිසි කෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමි වෙනවා. සුදු කර්ම වල අනිස්සංශ විදියට කෙනෙක් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා. මනුස්ස ලෝකේ, දිවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ තැනකට යනවා. තව සමහර කෙනෙක් කළු සුදු දෙකම මිශ්‍ර කර්ම සිදු කරන කෙනෙක් විදියට ඒක නැතැමිට වේමානික අසුරයන් වෙන්න පුළුවන්. නැත්නම් මනුස්ස ලෝකේ දැප්සප දුක දෙකම මිශ්‍ර වෙච්ච කර්ම විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ තුනම පින්න තුනේ අර අවිජ්ජාපච්චය සංඛාරා කියන විග්‍රහයට අනුව අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන විග්‍රහය තුළ ගොනු වෙනවා. හැබැයි ඊට වඩා සුවිශේෂ විග්‍රහයක් තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. ඒ මොකද්ද? අත්ති බික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කම්මකය සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්ම, කලුත් නොවන සුදුත් නොවන කර්ම විපාක ගෙන දෙන කර්මයේ ශේ කිරීමට හේතු වන කර්ම. පින්නතුනි, මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුතු දෙය. දැන් අපි දානමේ පින්කමක් කළා. දාන දෙන අවස්ථාවේදී බාහිර රූපයක් ඇතැයි කියන හැඟීමෙන් අපි බාහිර කෙනෙකුට යමක් පූජා කළා. අපේ ජීවිත කාලෙ මේක මෙනෙහි කළොත් නම් සමතේ වඩලා හිතෙන් කරගන්න පුළුවන්. උපරිම වශයෙන් අපට එකෙන් කරන්න පුළුවන් කාමච්ඡන්දාදී නීවරණ යටපත් කිරීම විතරයි. පංච නීවරණ යටපත් කිරීම විතරයි කරන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කලුත් නොවන සුදුත් නොවන කර්ම මට්ටමට හිත දිනු කරගන්න. මෙන්න මේක තමයි බුදුදහමෙන් අගය කරන්නේ. මෙන්න මේ තුලින් පමණයි අපට සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම, ආශ්‍රව ධර්ම අනුසේ වශයෙන් සම්පූර්ණයෙන් දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි දානයක් දෙන දීලා දෙන අවස්ථාවේදී පුද්ගලයා හිටියා, දුන්නට පස්සේ තේ පුද්ගලයා ඉන්නවා කියන හැඟීමෙන් හිටියොත් අපි මේ සංසාර චක්‍රය තුළ අපි අර ස්පර්ශ සමුදයන්තේ ඉන්නේ. ඇසට දැකපු රූපේ, කනට අහපු ශබ්දේ, නාසයට අහපු ගඳ සුවඳ, දිවට දැකපු රසය, ශරීරයට දැනෙන පහස, හිතට ආපු අරමුණු, මෙන්න මේ ස්පර්ශයේ ගැටුණට පස්සේ අන්නේ නිරුද්ධ වෙච්ච ස්පර්ශය තවදුරටත් ඇතැයි කියලා ස්පර්ශ සමුදයන් තින්දීමෙන් අපි කර්ම චක්‍රය තුල තවදුරටත් ඉන්නවා. ඒ තුලින් අපට සුගතිගාමි වෙන්න පුළුවන්. අපට සංසාර චක්‍රය තුල තවදුරටත් සැප විඳින්න පුළුවන්. හැබැයි යතර අපි දුකටපත් වෙන්නත් පුළුවන්. ගබ්බ මේකේ උපජ්ජන්ති නිර්යන පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති කියන්නේ මේකයි. එක එක්කනේ මව ගැබකට යනවා, එක්කෙනෙක් නිර්යන්න පුළුවන්, එක්කෙනෙක් ස්වර්ගයට යන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවගේ කලේ වඩාත් මගේ කරේ පරිණිබ්බන්ති අනාසවා කියන හතරෙනි පියවර. ඒ තමයි කලුත්තෝන සුදුත්තෝන කර්ම සිද්ධ කරන්නේ කොහොමද කියන එක. අර අපි මුලින් සඳහන් කරපු කර්මයන් කලු සුදු සහ කලු සුදු දෙකම මිශ්‍ර කර්මවල ලක්ෂණේ තමයි පංච උපාස්කන්ධේහි ආචේගාමි මාර්ගයට යනවා. ස්කන්ධ පංචකේ රැස් කිරීමට යනවා. රැස් කිරීම කියන්නේ මොකද්ද? අපි ඒ කර්මයන් සිද්ධ කරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියලා මේ මගේ මේ මම වෙමි මේ වගේ ආත්මය කියන හැඟීමෙන් තමයි මේදී අපි සිද්ධ කරන්නේ. එතකොට අපට ඇතැමිට අපි කුසලයක් සිද්ධ කරත් අපි තවදුරටත් සංසාර චක්‍රයේ ඉන්නේ. ඒ අවසාන ප්‍රතිපරය තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මේ සංසාර චක්‍රය තුල ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරන අපට සිද්ධ වෙන්නේ. ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට විශේෂයෙන් අනුශාසනා කරන්නේ මෙන්න මේ සංසාර චක්‍රයෙන් නිදහසන මාර්ගය. කොහොමද ඒක කරන්නට ඕන? කර්මක්ෂය කරන්නේ කොහොමද? ස්කන්ධ පංචකයේ අපචේගාමි මාර්ගයට යන්නේ කොහොමද? වැයවීමට යන්නේ කොහොමද? අන්නේ සඳහා තමයි අර සම්මාදිට්ඨිය දෙවනි පියවර දේශනා කළේ. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන දෙවනි චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්තම් පටිසම්පාදයේ පිළිවඳ දැනුම තියෙන සම්මාදිට්ඨියට ලබන්න මාර්ගය දේශනා කළේ. ඒ මොකද්ද පින්නතුනි? අපේ ජීවිතේට සැබවින් සිද්ධවන ඉරණම අසා දැනගෙන අන්නේ යථාර්ථය තුල වැඩි කාලයක් තමන්ගේ චින්තනය මෙහෙවීමෙන් මේ ස්කන්ධ පංචකයේ වැයවීමට යන මාර්ගය. ඇසට රූපයක් පේනකොට මේ මොහොතේ අපේ ඇස තීරණය කරන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. මනසේ ස්වභාවයට අනුව ඇස කියන ආයතනය නිර්මාණය කළ දෙනවා. ඇසට සාපේක්ෂව බාහිර රූපය පේනවා. ඒ රූපයට අනුරූපව ස්පර්ශ විඥාන ආදී ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. ඒ හටගත් ස්කන්ධ පංචකය විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක්. ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන්නේ ඊළඟ සිතුවිල්ලට යම් කිසි බලපෑමක් කරන්නේ. හැබැයි වර්තමානයේ අනාගතයට කිසිම දෙයක් යන්නේ නැහැ. එතකොට මෙන්න මේක තමයි යථාර්ථය. හැම මොහොතෙම විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. අපි ඇසෙන් රූපයක් බලනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ කිසියම් ආයතනයකින් අරමුණක් ගන්න අවස්ථාවේදී ස්කන්ධ පංචකයක් හට ගන්නවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. ඊට පස්සේ විපාක මනෝ ධාතුව කියන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියන අවස්ථාවක් තියෙනවා. මේ සියල්ලක්ම විපාක මට්ටමේ අවස්ථා. මේ සියලුම දේවල් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක විපාක මාත්‍රයක් විතරයි. මේ විපාකයෙන් නිරුද්ධ වුණාට පස්සේ එක්කෙනෙක් මෙන්න මේ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට අරගෙන අර ස්පර්ශ නිරෝධියට ගිහිපු දේ ස්පර්ශ සමුදය කියන දේ තවදුරටත් තියා ගන්නව නම් කෙනෙක් යා ස්පර්ශ සමුදයන් තියෙන්නේ. යා ස්පර්ශ නිරෝධයට ගිහිලා නැහැ. යා අර නිරුද්ධ වෙච්ච දේ නැවතත් ඇති දෙයක් හැටියට අවිද්‍යාවෙන් අරගෙන යා ඇතැම්ට ලෞකික කුසලයේ කරත් යා නিত্য සපාත්ම කියන දෘෂ්ටිය තුලින්දගෙන ඔහු සංසාර චක්‍රය පරිහරණය කරනවා. නමුත් බුදුහාඳුර දේශනා කළේ මෙන්න මේ චක්‍රේ නිදහසන මාර්ගය. ඒ සඳහා මොකද කරන්නට ඕන? අර හටගත් ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධුණා කියලා තමන්ට වර්තමාන සිතින් දකින්න පුළුවන් නම් ඒ තැනැත්තා රූපයන්තෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙනවා වගේමයි ඔහු අභ්‍යන්තරයෙන් මේ බාහිර රූපේ වෙනස් වීම දකින, අනිත්‍යතාවය දකින අභ්‍යන්තර මනසත් මනෝවිඥාණයත් මේ වෙලාවේ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා දකිනවනම් ඒතනෙත් ස්පර්ශ නිරෝධයන්තෙට ගිහිල්ලා ඔහුට අර පංචස්කන්ධය පංච උපාදස්කන්ධයක් බවට පත් කර නොගෙන මේ පංචස්කන්ධයේහි අපචයට වැයවීමට යන පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දර්ශනය ඇති කරගත්තොත් අඛණ්ඩව මේ දර්ශනය තුල අපි හිත මෙහෙවන්නට ඕන. සීලයක පිහිටලා හිත සමාධිමත් කරගනිමින් ඕ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී මේ පරමාර්ථ ධර්ම මේ ජීවිත යථාර්ථයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යලි යලි ඒතනත්තා මෙනෙහි කරන්නට ඕන. මෙන්න මේ මෙනෙහි කිරීමේ ප්‍රතිඵල විදියට ඒතනත්තාට පුළුවන්කම තියෙනවා ටිකෙන් ටික මේ පංචස්කන්ධයේ රැස් කිරීම නැමැති අන්තයෙන් මිදලා ටිකෙන් ටික අස්කරමින් නිදහසට විමුක්තියටපත් වෙන්න. අන්නේ මාර්ගය තුල කර්මක්ෂය කිරීමට පත්වන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා ලෞකික වශයෙන් අපි ලෞකික සම්මා දිට්ඨිය ඉඳලා අපට සම්මා සංකප්ප සම්මා වාචා ආදී කරුණ සම්පූර්ණ කළ අරිසංග මාර්ගයේහි අපට සම්මා සමාධිය දක්වාම දිනු කරගන්න පුළුවන්. ලෞකික ජීවිතයේ තොලිහෙළම කුසලයේ විදිහට සලකන්නේ සමතේ දිනු කර ගැනීම. ඒක අපට පුළුවන් උපචාර සමාධි විදියට හෝ අර්පණ සමාධි මට්ටමට දිනු කරගන්න. ඒ තුලින් සිදුවන යහපත තමයි අපට කාමචන්දාදී නීවරණ බොහෝ කාලයකට යටපත් කරගන්න පුළුවන්. හැබැයි පින්තුනි බුදුරජාන් වහන්සේගේ කාලයේ කල්ප ගානකට පංච නීවරණ යටපත් කරපු අය හිටියා. රූපාවචර ධානය විතරක් නෙවෙයි අරූපාවචර ධානයත් ලබාගෙන සමහරැත්තන් මහා කල්ප 84,000කට ආලාර කාලාම උද්දකරාම පුත් වෙණි අය අතිශය දීර්ඝ කාලයකට නීවරණ යටපත් කරගෙන හිටියාය. නමුත් ඒ අයවත් ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙච්ච හැටියට බුදුහාඳුර දැක්කේ නැහැ. අසිත කාල දේවල බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය. ඔහු බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය දැකලා ඔහුගේ නෙතඟට කඳුලක් ඉනුවා. ඔහු අරූපාවචර ධානය ලබාගෙන හිටිය කෙනෙක්. ඔහු බොහෝ කාලයකට බ්‍රහ්ම ලෝකේ යන්නට ධානය වඩාගෙන හිටිය කෙනෙක්. නමුත් මේ කුඩා කුමාරයා සම්බුද්ධත්වයට පත් වෙන මේ ඔහු ගියාට වඩා දුරක් යන ආකාරය දැකලා ඔහුට සංවේගයක් හටගත්තා. ඔහුට මේ තත්ත්වයට පත් වෙන අවස්ථාවක් නොලැබීම ගිලිහිම ගැන ඔහු දුක් වුණා. පින්නතුනි අන්නේ එවැනි තත්ත්වයක් මත අපි ඒකාතකින් ලෞකික සම්මාදිට ඇති කරගෙන අපි උපරිම උත්සාහ කරන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, ධාතු මනසිකාර්ය, ආහාරයේ පටිකුල සංඥාව මෙන්න මේ වගේ කමඨහනක් දිගින් දිගටම භාවිත කරලා අපට අපේ හිතේ තියෙන නීවරණ යටපත් කරගන්න පුළුවන් නම් මේක අපේ ජීවිතයේහි අපේ කර්මයෙන් ලබන ලොකු ජයග්‍රහණයක්. මෙලෙස සිට අර්පණා මට්ටමට හෝ උපචාර මට්ටමට අපි සමදිමත් කරගත්තොත් නීවරණ යටපත් කරගත්තොත් මේ මනුස්ස ලෝකයේහි ඉහළම මානසික සුවය විඳින අය බවට පත් වෙනවා අපි. ඒ සඳහා ඊටාම පැහැදිලි මාර්ගයක් මේ කර්මෙන් ඉහළම ප්‍රතිලාභ ටික ලබන ආකාරය බුදුදහම තුළ ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි එතනින් නොනවති අපේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් අපේ සම්මාදිට්ඨිය ඇති කරගත්තනම් එපමණට අපේ සම්මා සංකප්පාදී අරසංගික මාර්ගයේ අංග සම්පූර්ණ කළා. රූපය, වේදනා, සංඥා, සංඛාර ආදී මේ ස්කන්ධ පංචකය, ඇස ආදී ආයතන, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතුන් නාම රූප විඥාන මේ ආදී දේවල් අහුත්වා සම්බුතං හුත්වාන භවිසති කියපු ආකාරයට මෙව පෙරනොති බී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දැක දැක අපි වැඩිපුර වාර ගානයක් මෙනෙහි කරන්නට විදර්ශනා වඩන දක්ෂනෝතින් අපට ටිකෙන් ටික සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම අනුසය වශයෙන්ම දුරු කරගන්නට අවස්ථාව තියෙනවා. අන්නේ මාර්ගය තමයි අපි මේ දේශනාව තුළින් අපි ලබන ඉහළම ප්‍රතිලාභය බවට පත් වෙනට ඕන. ඒ කාතකින් දාන සීල භාවනා කියන ලෞකික කුසලයේ තුල ශක්තිමත් වෙන ගමන් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින් අපි ලෝකෝත්තර කුසලයට නැත්තං අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මකය සංවතති කියපු විදියට කර්මක්ෂය කිරීමට හේතු වන කලුත් නොවන සුදුත් නොවන කර්ම නැත්තම් පයෝගාවි සංඛාර රස කරන මට්ටමට අපේ හිත අපි දිනු කරගන්නට ඕන. ඒ සඳහා අපි අඛණ්ඩව කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් අහන ධර්මයේ නෝනින් මෙනෙහි කරමින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා තුල අකණ්ඩව හික්මෙන්නට අපේ උත්සාහවන්ත වන්නට ඕන. ඉතින් එහෙම කරන්ට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදුදහමේ සඳහන් වන කර්මය පිළිබඳව කරුණු කීපයක් අපට ලැබෙලා තියෙන වේලාව අනුව අප මේ සාකච්ඡා කළේ. ඉතින් කර්මය පිළිබඳව පරිපූර්ණ විග්‍රහයක් අප වැනි අයට තියා අභිඥාලාභී කෙනෙකුට සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ. මේක සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විෂය වෙච්ච, ගෝචර වෙච්ච විෂයපතයක්. නමුත් අපිට දැනුමේ පමණට අපි මේ කරුණ විග්‍රහ කළේ. අපි මේ ගැන හැකිතාක් දුරට තවත් පොතපත කියවලා දැනගන්නට ඕන. ඉතින් අද අප සාකච්ඡා කරපු කරුණ වලින් පින්නතුන්ට කිසියම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අපි දැන් අවස්ථාව ලබා දෙනවා. මයික් එක අන්මියුට් කරලා ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපේ දායක පින්නතුන් වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ප්‍රශ්න අහනවා නම් ඒත් කමන්නේ. හාමුදුරුවෝ සඳහන් කර උපචාර සමාධිය සහ අනිත් සමාධිය පිළිබඳව පොඩ්ඩක් ආන්දර විස්තර කරන්න චුට්ටක්. ඔව්, සමාධිය සමතේ ගැන විස්තරන අවස්ථා දෙකක්. උපචාර කියන්නේ ධ්‍යාන වලට ආසන්නතම අවස්ථාව. සමහර කමටහන් තියෙනවා ආහාරයේ පටිකුල සංඥාව, ඒ වගේම දෙතිස් කුණප භාවනාව. මේ ආදී භාවනා වලින් කරන්නේ සම්පූර්ණ සමතය ධ්‍යාන මට්ටම නෙවෙයි, ධ්‍යානෙට ආසන්න මට්ටමට ඉහළටම හිත සමාධිමත් කිරීමේකට කියන උපචාර සමාධි කියලා. අර්පණ සමාධි කියන්නේ ආනාපානසති භාවනාව ආදී මෛත්‍රී භාවනා ආදී භාවනා උපයෝගී කරගෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ඥාන කුසල සිත්‍ති ආදී වශයෙන් සඳහන් වන ධ්‍යාන මට්ටමටපත් වීම. ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයික ධ්‍යානෙ ආදී එක එක ධ්‍යාන මට්ටම් වලටපත් වීම තමයි අර්පණ සමාධිය කියලා කියන්නේ. ඒතර අර්පණ සමාධියේදී සම්පූර්ණයෙන්ම නීවරණ ධර්ම යටපත් වෙනවා. සම්පූර්ණ වශයෙන්ම ධ්‍යානටපත් වෙච්ච අවස්ථාව ඒ ධ්‍යානට ආසන්න සමීපතම අවස්ථාව විදිහට තමයි උපචාර සමාධිය කියලා සඳහන් කරන්නේ. උපචාර සමාධිය සහ අර්පණ සමාධිය කියන අවස්ථා දෙක සමාධිය ගැන විස්තර කරමු. තව අපේ පින්නතුන්ට ගැටලු තියෙනවා නම් මේ වෙලාවේ විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. නිසා මොනවා හරි ප්‍රශ්න ඔයාටත් තියෙනවා නම් මයික් එක අන්මියුට් කරලා අපේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ මේ ගැටලු විසඳා ගැනීමට පුළුවන්කම තියෙනවා. මේ අවස්ථාව සලසා ගන්න. කර්මයට අදාළ තවත් කරුණු කිහිපයක් විස්තර කළ යුතු කාරණා තියෙනවා. පින්නතුන්න ප්‍රශ්න තියෙකල හිතලා අපි කෙටියෙන් අවසන් කළේ. කර්මයේ පිරඳ සඳහන් කරද්දී කර්ම විපාක දෙන කාලය අනුව කොටස් හතරකට බෙදනවා. දිට්ඨ ධම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය, අහෝසි කියලා. දිට්ඨ ධම කියන්නේ කර්මය අප සිද කරන, මනස මුල් වෙලා කරන කායික වාචික මානසික ක්‍රියාවට ඇතැම් විට දිට්ඨ ධම වේදෙනි වශයෙන් මේ ජීවිත කාලෙම අපට විපාක වානිසංස ලැබෙන අවස්ථා තියෙනවා. නැඬ උපපජ්ජ වේදිනිය වශයෙන් ධාන වශයෙන් හෝ ආනන්තර කර්ම වශයෙන් සිද්ධ කරන කර්ම කුසල අකුසල දෙපැත්තටම ඊළඟ ආත්ම භාවයේ දෙවෙනි ආත්ම භාවයේ අනිවාර්යම විපාක දෙන කර්ම තියෙනවා. ඊළඟට අපරාපරිය වේදිනිය වශයෙන් නිවන් දක්නා ආත්ම භාවයේ දක්වාම විපාක දෙන කර්මත් තියෙනවා. ඊට අමතර විග්‍රහය සඳහන් කරන අහෝසි කර්ම කියලා එක එක මට්ටම් වලදී කර්ම අහෝසි වෙන අවස්ථා තියෙනවා. යම් කිසි කෙනෙක් ධාන උපදවාගෙන තිබුණොතින් එයාට ඒ මොහොතට ඒ ධානයේ නොපිරිහි තියෙන කන් යාට දුගතිගාමි වෙන තියෙන අකුසල කර්ම වලින් අහුසු වෙන්න පුළුවන්. යම් කෙනෙක් සක්කාය දිට්ඨි දුරු කරගත්තොත් සම්පූර්ණ මිනිස් වශයෙන්ම ඒ කෙනාට සදාකාලිකවම අපාගත වීමට හේතු වන කර්ම වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒව අහුසු කර්ම බවට පත් වෙනවා. යම් කෙනෙක් කාමරාග පටික කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන් දුරු කරොතින් ඒ කෙනා නැවත කාම ලෝක ඉපදෙන සංයෝජන තියෙනවා නම් කර්ම තියෙනවා ඒ සියල්ලක්ම අහුසු කරගන්න පුළුවන්. යම් කෙනෙක් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා ආදී ඒ සියලුම සංයෝජන දුරු කරගත්තොතින් එතනත්තා සම්පූර්ණම කර්මක්ෂය කරන්න පුළුවන්. එතකොට තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් අපට කර්මය ක්ෂය කරගන්න පුළුවන්. කර්මය ක්ෂය කිරීමෙන් දුක ක්ෂය කරගන්නත් පුළුවන්. ඊට මාවතසේ සඳහන් කරන්නේ අරහත්ක මාර්ගය. නිබ්බේධික සූත්‍රය ඉතාම පැහැදිලිව සඳහන් කරනවා කර්මය කියන්නේ මොකද්ද? චේතන හම්බෙක්වේ කම්මං වදාමි. එතන කර්මයට හේතුව සඳහන් කරනවා ස්පර්ශ හේතුවෙන් තමයි කර්මය හටගන්නේ. කර්ම නිරෝධය කියන්නේ ස්පර්ශ නිරෝධය. ස්කන්නාසාදී අරමුණු කරගෙන ඇතිවෙච්ච ස්පර්ශය නිරෝධය දැකීම තමයි කර්ම නිරෝධය කියලා කියන්නේ. ඊට මාවතසේ සඳහන් කරන්නේ අරහත්ක මාර්ගය. ඊළඟට කර්මය විභාග දෙන ආකාරය අනුව කොටස් හතරකට ආයි බෙදෙනවා. ගරුක, ආසන්න, ආචීන, කටත්තා කියලා. ගරුක කර්ම කියන්නේ ප්‍රබලම කර්ම අපසිද්ධ කරන. ඊළඟට ආසන වශයෙන් කරන කර්ම ආසන කම්ම. ආචීන කර්ම කියන්නේ අපි ජීවිත කාලේ වැඩිපුර කාලය පුරුදු කරපු කර්ම. කටත්තා කම්ම කියන්නේ බොහොම කලාතුරකින් කරපු කර්මයක්. මෙන්න මේ කර්ම වලින් ගරුක කර්ම තමයි මරණාසන්නයේදී ප්‍රබල වශයෙන් ඉස්මතු වෙන්නේ. ගරුක කම්ම. එහෙම නැති වුණොත් එතැඹිට ආචරණ කර්මයක් ජීවිත වැඩිපුර පුරුදු කරවෝ කර්මයක් ඉස්මතු වෙන්න පුළුවන්. නැත්නම් ආසන කර්මයක් වෙන්නත් පුළුවන්. නැත්නම් අහම්බෙන් ආපු කර්මයක් ශනිකව කටත්තා කර්මයක් විදිහට ඉස්මතු වෙන්නත් පුළුවන්. එහෙම වෙලා අවසාන අවස්ථාවේ අපේ කර්ම, කර්ම නිමිති, ගති නිමිති සකස් වෙලා අපේ චුති චිත්තයට අනුරූපව ඊළඟ ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. අපේ ජීවිතේ වැඩිපුර කාලයක් පුහුණු කරපු දේ තමයි බොහෝ විට අපට අපේ ජීවිතයේ අවසාන කර්මය බවට පත් වෙන්නේ. නැත්තම් චුති චිත්තය බවට පත් වෙන්නේ. එතකොට ඒ චුති චිත්තයට අනුරූපව තමයි ඒ අවස්ථාවේ අපි කරපු කර්මය, කර්ම නිමිත්තක්, ගති නිමිත්ත නැත්තම් යන ස්ථානය ගැන නිමිත්ත මේ වගේ දෙයක් ඉස්මතු වෙලා තමයි අපි නැවත භවයක පිළිසිඳගන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තිබුණත් අකණ්ඩව විදර්ශනා පුහුණු කරන කෙනෙක් විදියට අපට අකණ්ඩව බුදුහාඳුර දේශනා කරපු ආකාරයට ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදීහි අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන අපි දක්ෂනෝතින් හැම මොහොතෙම සිතට සිතුවිලක් එනකොට රූපේ නිරුද්ධ වුණා කියලා දකිනවනම් ඒ දකින මනසත් මේ මොහොතේ හේතු නිසා හටගෙන නිරුද්ධ වීමක් කියලා දකින මෙන්න මේ පුහුණු අකණ්ඩව අපට පුරුදු කරවතින් අවසාන මොහොතේ හිතර නැගෙන ඒ සිතවිල්ලෙහි අනිත්‍යතාවය දැක්වතින් අපට ඒ අවසාන මොහොතේම අපේ ජීවිතයේ සම්පූර්ණ සසර ගමන නිමාටපත් කරගන්නට තත්තාව තියෙනවා. අපේ කුසලයේ ප්‍රබලත්වය අනුව අපේ සාංසාරික ප්‍රතිපදාවන්හි තියෙන සාර්ථකත්වය අනුව. එතකොට ගරුක, ආසන, ආචින, කටත් ආදී වශයෙන් කර්මයේ විග්‍රහයක් වෙනවා. ඊළඟට කෘත්‍ය වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ජනක කර්ම, උපත්ම්බක කර්ම, උපපීනක කම්ම, උපඝාතක කර්ම කියලා. උපතට හේතු වෙච්ච කර්මෙන් ජනක කර්ම, උපත්ම්බ කර්ම කියන්නේ උපතින් ලබා දීපේක දිගට ගෙන යන උපකාර කරන එක. උපපීඩක කියන්නේ ඒකට කලින් කල බාධා කිරීම. උපතෙන් ලබා දීපු ඒ කර්ම ශක්තියට, ප්‍රසන්දි විඥාණයට බාධා කරන එකට කියන උපපීලක කියලා. උපඝාතක කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම නසල දාන ස්වභාවය, ඒ ජීවිතයට අදාළ කර්ම ටික අවසානටපත් කිරීම. ඊළඟට මරණය සිදුවන ආකාර හතරක් ගැන සඳහන් වෙනවා. ආයුක්කය මරණ, කම්මක්කය මරණ, උභයක්කය මරණ සහ උපච්ඡේදක මරණ කියලා. අපේ ජීවිතය තැම්මිට ආයුෂ ඉවර වීමෙන් මිය යන්න පුළුවන්. දැන් මනුස්ස ජීවිතය අවුරුදු 75ක් 80ක් උපරිම 90ක් වැඩිමනුස් 100ක් මෙතන කාලයක් තමයි අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඇතැමිට අපේ කර්ම ඉතුරු වෙලා තිබුණත් ඒ ජීවිතයට නියමිත ආයුෂ ඉවරනාට පස්සේ අපට නික්මනට සිද වෙනවා. ඒකට කියන ආයුක්ක මරණය කියලා. සමහරට ආයුෂ තිබුණත් කර්ම ඉවරනොතින් අපට කලින් යන්නටත් සිද වෙනවා. ඒකට කියන කම්මක්කය මරණ කියලා. ඊළන්ට උභයක්කය මරණය කියනවා ආයුෂ සහ කර්මයේ දෙකම එක විට අවසන් වෙන කර්ම. ඒ සත්වාත්ම භාවයට නිශ්චිත ආයුෂත් ඉවර වෙනවා. ඒ ජීවිතේ රැගෙන ආපු කුසල කර්ම ටිකත් නැත්නම් ඊට අදාළ කර්ම ටික අවසන් වීමෙන් ඒ දෙකම එකතු වීමෙන් සිදුවන මරණ වලට කියනවා උභයක්කය මරණය කියලා. ඊළන්ට උපච්ඡේදක මරණය කියලා කියන්නේ අර ආයුෂත් කර්මත් දෙකම තිබෙද්දී කිසියම් බාධාවකින් සිදුවන කර්ම රියනතුරු ආදී වශයෙන් අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සියල්ල ගැනම පුද්ගලික ජීවිතය ගැන බලන සම්පූර්ණ මහවල් කෙනාගේ මරණය ආයුක්කයේද කම්මක්කයේද උපච්ඡේදකද කියලා අපට සාමාන්‍ය තීරණය කරන්න අමාරුයි. ඒක සම්පූර්ණ අපට අනුමානයෙන් කියන්න පුළුවන්. නමුත් සම්පූර්ණම අපට නිශ්චිතවම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියන්න පුළුවන්කම තියෙන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි. නමුත් අපට කිසියම් විදිහක අනුමානයකින් කියන්න පුළුවන්. නමුත් අපි එක පාරම නිගමනයකට එන්නට ඉක්මන් වෙන හොඳ නැහැ. ඒ වගේම කර්මය දායාද කොට ඇති අය හැරි හැටියට උපදින ස්ථාන හතරක් ගැන සඳහන් වෙනවා. අපාය භූමි, කාමසුගති භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි කියලා. අපාය භූමි කියන්නේ සතර අපාය. ඊළඟට කාමසුගති භූමි කියන්නේ මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ, දිව්‍ය ලෝක 6, භූමි 7. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16, රූපාවචර භූමි, අරූපාවචර ලෝක 4, අරූපාවචර භූමි. මේ විදිහට ඉපදෙන භූමි, භූමි කිව්වට බිම නෙවෙයි, උපදින තත්ත්වයන් තමයි මේ භූමි හැටියට සඳහන් කරන්නේ. එතකොට එකම මනුෂ්‍ය ලෝකේ භූමි කීපයක් තියෙන්න පුළුවන්. අපාය භූමියත් මේකේ ඉන්න පුළුවන් තිරිසඟගත සත්තු වගේ. මනුෂ්‍ය භූමියත් මේකේ ඉන්න පුළුවන්. ඊළඟට ඇතැම් විට රුක් දෙවියන් වගේ අය ඇතැම් විට වෘක්ෂ ආදිය අසුරු කරගෙන අපි ඉන්න පරිසරයේම ජීවත් වෙන්න පුළුවන්. මේ ලෝකයේ භූමිය තීරණය වන්නේ ආයතන 15කට අනුරූපව ඒක ඒ සත්‍යයන්ගේ ස්වභාවය අනුව තමන්ගේ භූමිය තීරණය කරනවා. කර්මන් රූපව. පින්නතුන තව අහන්න මොන හරි තියෙනවා නම් අහන්නත් පුළුවන්, වෙලාව තියෙනවා. පින්නතුනි අපි මේ මාතෘකාවට අදාළ කරුණු ටිකක් වේගෙන් සඳහන් කරන්නේ මොකද අපිට තියෙන කාලය අනුව අපි මේ කරුණු ටික ගොනු කළා. ඒ කාලය තුළ උපරිම කර්ම මාතෘකාවට අදාළ කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුන්ට මේ දේශනාව නැවත අහන්නට ඔබට පහසුකම් තියෙනවා. ඔබ තේරුණේ නැහැ කියලා හිතේ වෙනසක් ඇති කරගන්න එපා. තාක්ෂණික ක්‍රමවේදයන් තියෙනවා. ඔබට නැවත මේවා පරිශීලනය කරන්න අවස්ථාවක් තියෙනවා. නැවත වාර ගණනක් අහලා දැනුම දිනු කරගන්න පුළුවන්. ඉතින් බුදුදහම කියන්නේ කොහොමත් ගැඹුරු දහමක්. මේක පටිසෝතගාමින් නිපුණන් දුර්දසන් අනුන් කියන්නේ මේකයි. මේ කුඩුගම් බලයන් දහම. මේක අනිත් දේවල් වගේ සරල දෙයක් නෙවෙයි. අපට යම් කිසි කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අනිත් දේවල් වගේ සරල දෙයක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන්නේ දීර්ඝ කාලයෙන් කැපවීමක, ගවේෂණයක, ප්‍රතිපදාවක, ප්‍රඥා පාරමිතාවක ප්‍රතිඵලයක් විදිහට මේ අනාවරණය කරන දහමක් තමයි අද අපට ලැබිලා තියෙන්නේ. ඒ දහම අප පුලුවන් තරම් දුරට අහලා අපේ දැනුම ඉහළ මට්ටමට දිනු කරගන්න අපි බලන්න ඕන. ඒ සඳහා ඔබ දක්ෂ වෙන්නට ඕන. විශේෂයෙන් ඔබ ධර්ම ශ්‍රවණය කරන හැටියට මේ බොහෝ පින්තුන් ඉහළම අධ්‍යාපනයක් ලැබුපය ඔබ. ඔබ අධ්‍යාපනයෙන් ඉහළට ගියා වගේම දක්ෂ වෙන්නට ඕන මේ ධර්මයේ තුලත් ඉහළම දැනුම ලබාගෙන ඉහළම සංකල්පනා දිනු කරගන්න. ඔබේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ උදේ ඔබ පාවිච්චි කරන දේවල් අනුව විතරක් නෙවෙයි. ඔබේ උපාධිය මත විතරක් නෙවෙයි ඔබේ වටිනාකම තීරණය කරන්නේ. ඔබේ වටිනාකම තීරණය කරන්නේ ඔබේ සංකල්පන අනුව, සම්මා සංකල්ප කියන කාරණේ අනුව. ඒ සම්මා සංකල්පයේ තීරණය කරන්නේ සම්මාදිටිය අනුව. ඒ සඳහා ඉහෙළම ධර්මදේශන අපි අහන්නට ඕන. ගැඹුරුනා කියලා අහක දාන නෙවෙයි පින්නතුනි. නැවත නැවතත් අහලා හරි අපේ දැනුම දිනු කරගෙන මේ ලැබපු දුෂ්කර දුර්ලභ අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපේ ජීවිතයට අපි උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ වටිනාකම අපි ජීවත් වෙන කාලය විතරක් නෙවෙයි, රැකියාවක් කරන කාලය විතරක් නෙවෙයි, රැකියාව විස්රාම ගියාට පස්සේ මේ ශාරීරිය අවසන් කළා, මේ ශරීර අතහරින මොහොතේ ඒ වටිනාකම උපරිම මට්ටමෙන් අපේ ජීවිතය තුළ රඳවා ගන්නට පුළුවන්කම තියෙන එකම සාධකය තමයි ධර්මය. ඒ නිසා තමයි බුදුහාම දේශනා කළේ ධම්මදීපාදික විහෙරද ධම්ම සරණ, අනඤ්‍ය සරණ. ධර්මයේ පිළිසරණකට ජීවත් වෙන්න, ධර්මයේ පහන කොට, ධර්මයේ ආලෝකය දිවයිනක් කොට ජීවත් වන්නටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා උතුම් ධහම අපේ ජීවිතේ ආලෝකයක් වේවා, පිළිසරණක් වේවා, දිවයිනක් වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. රැස්කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වලින් ජනිත කරගත් ආ පුණ්‍ය ඵලය අපරමින් මියගේ ඥාති උදානුමෝදන් වස්සෝපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා මියගේ ඥාතිින්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස්කරගත් මේ උතුම් කුසල ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව ඔබ අප හැම දිනාමත් සමුද ශාසනයත් ලෝකයක් බොහෝ කලක් වලින් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා රැස් කරගත් නූතුම් පුණ ධර්මයන් හේතුවෙන් පිනතුන් හැම දිනාටම මෙලවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසේවා. මේ ගෞතම සම්බුදු ශාසනයෙහි දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ප්‍රතිපදාවන් සම්පූර්ණ කරන්නට මේ උතුම් කුසල ධර්මයක් ආශිර්වාදයක් වේවා. ජීවත්වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත්වනට මේ සීල කුසල ධර්මයන් අපට හේතු වාසනා වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.